ශ්‍රී ලංකීය ජාතිය ගොඩනැංවීමේ මහා සමුළුව අප්‍රේල් 7 වෙනිදා පැවැත්වෙන බව නිවේදනය කිරීමට අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් රාජගිරියේදී සංවිධානය කර තිබුණේ ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයයි. විවිධත්වයෙන් අලංකෘත ජාතික සමගිය යන්න මෙම සමුළුවේ තේමාව බවත් අද පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය වුණා. දේශපාලනඥයින් විවිධ සංවිධාන නියෝජනය කරන පුද්ගලයන් කලාකරුවන් සහ ක්‍රීඩකයන්ද මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටියා. ජාතිය ගොඩනැංවීම සඳහා ප්‍රධාන වශයෙන් උතුරේ සහ දකුණේ ජාතීන් අතර අවබෝධය ගොඩනැංවීම වැදගත් බව මෙහිදී ප්‍රකාශ කළේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයා මුරලිදරන්. See, I am also affected person through this conflict. So I don't want to say how I got affected. මෙම අර්බුදයෙන් තමාද පීඩාවට පත් වූ බව ප්‍රකාශ කරන ඔහු එය කෙසේ සිදු වූයේද යන්න පැවසීමට අකමැති බවත් ප්‍රකාශ කරනවා. දෙමළ මෙන්ම සිංහල යන දෙපාර්ශ්වයේම මෙම අර්බුදයේදී පීඩාවට පත් වූ බව පවසන ඔහු අතීතය අමතක කළ යුතු ඇතැයි කියා සිටිනවා. You digging the past, nothing is going to achieve. What is අතීතය හරහා ඇවිසීමෙන් කිසිවක් දිනාගත නොහැකි බව ප්‍රකාශ කරන මුත්තයා මුරලිදරන් ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයා එය අතීතයට සීමා වූවක් බවත් කියා සිටිනවා. See, my record is past. 800 wickets what I took is past. I can't live from with that. කඩලු 800ක් බිඳ දැමීමේ වාර්තාව අතීත කතාවක් බව පෙන්වා දෙන ඔහු තමාට ඒ මත ජීවත් විය නොහැකි බවයි ප්‍රකාශ කරන්නේ. ඉදිරියේදී කුමක් කරන්නේද යනුවෙන් සිතා තම අනාගතය සකසාගත යුතුව ඇතැයිද ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුරලිදරන් කියා සිටිනවා. Sinhalese have done bad things and Tamils also. So both people, both community has done bad things. So you can't just dig those things and come out and say සිංහල සහ දෙමළ ජනතාවද වැරදි කර ඇති බව ප්‍රකාශ කරන ඔහු අතීතය හරහා එකිනෙකාට දොස් පැවරීමෙන් කිසිවක් යහපත් අතට පරිවර්තනය නොවන බවත් පවසනවා. ජනතාව පුද්ගලයන් සහ ජන කණ්ඩායම් අතර සම්පූර්ණ සමානාත්මතාව තහවුරු කිරීම වැදගත් බව මෙහිදී කියා සිටියේ ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර. මේ සඳහා නීතියක් සහ භාවිතයක් තිබිය යුතුය යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. දෙවැනි කාරණය අද දෙමළ ජාතික අපේක්ෂාවන් වෙනුවෙන් පෙනී සිටින දෙමළ සන්ධානය හා අපගේ ඒකීය මධ්‍යම රජය අතර තිබෙනා වූ පරතරය අපි කොයිතරම් දුරට අඩු කරගෙන යනවද ඒ ප්‍රමාණයට ජාතික සමගිය කරා අපට ලං වෙන්න පුළුවන්. අර්බුද හමුවේ වුවත් කලාකරුවන් දෙකට නොවූ බව කලාකාරියක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන මාලිනී ෆොන්සේකා කියා සිටිනවා. ජාතීන් අතර සමගිය ගොඩ නැංවීමේහිලා කලාකරුවන්ට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බවයි ඇය තවදුරටත් පවසන්නේ. අනිත් අයට දැනෙන්න ඉඩ ඇරලා තිනවා අපි පළවෙනි ජාතිය, අපි දෙවෙනි ජාතිය. අන්න එහෙම හැඟීම් පසුගිය කාලේ ඉඳලා මතුවේවි ආවා. ඒ නිසා තමයි මම හිතන්නේ මෙවැනි ප්‍රශ්න අපේ රටේ, මේ පුංචි රටේ ඇති වුණේ. නමුත් මෙතනින් එහාට අපි හැමෝම එක ජාතියක් හැටියට, එක ශ්‍රී ලංකීය ජාතියක් හැටියට මේ ගමන යන්න ඕනි. එහෙම නැතුනොත් අපේ අනාගතයේ හැමදාම මේ තත්ත්වෙම පවතී. අද සිංහල කලාකරුවාට ලැබී ඇති ඉඩ පහසුකම්, දෙමළ කලාකරුවාට ලැබී තිබේද යන ප්‍රශ්නය උතුරේ කලාකරුවා නිතරම නගන බව ගායකයෙකු වන සන්තුෂ් වීරමන් කියා සිටිනවා. ඒ කියන්නේ කලාකරුවෝ හැටියට අපි ඔවුන්ගේ කතා කරනකොට ඔවුන් කියන දේක් තමයි මේ බලන්න, මේ ඕගලන් ශ්‍රී ලාංකිකයන්, ඕගලන් සිංහල කට්ටියට ඕගලන්ට හරි අවස්ථාවක් තියෙනවා මේ රටේ සිංහල සින්දුවක් කළ ජනප්‍රිය වෙන්න. අපිට මේ දෙමළ සින්දුවක් කළ ජනප්‍රිය වෙන්න හරි අමාරුයි. මොකද රේඩියෝ වල ඔක්කොම දැන් මේ ගහන්නේ මේ දකුණු ඉන්දියාවේ දෙමළ සින්දුව. දකුණේ ජනතාව විසින් දෙමළ ජනතාව නිසියාකාරයෙන් වටහා ගැනීම වැදගත් බවත් ඔහු පවසනවා.